ධර්ම දේශනාව. ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැද ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද දෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං අදංතා ධම්මස්සවන කාලෝ අයං අදංතා ධම්මස්සවන කාලෝ අයං අදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුඤ්ඤෝලෝකෝති බන්ති උච්චති කිතාවතානුකෝ බන්ති සුඤ්ඤෝලෝකෝති උච්චති යස්මාසුකෝ ආනන්ද සුඤ්ඤං අත්තමීනවා අත්තමීනවා තස්මා සුඤ්ඤෝලෝකෝති සභාවතුනි අපේ සිලෝගුරු ධ්‍යානන් වහන්සේ සතර ලෝක සත්‍ය අපෙහි කරුණාවයි. ඔවුන්ගේ ඇති නොදන්නාකම නිසා ඔවුන් දුකටපත් වෙන බව අදහාගෙන ඒ නොදන්නාකම හේවත් අවිද්‍යාව දුරහැර වීමෙන් දුකින් අත මුදෙන් දෙන්නට පුළුවන් බව සකී ආර්ය පරිශ්‍රණය මගින් පැහැදිලි කර ගන්න ලැබුණා. තමා ලබ සැනසීම, තමා ලබ ගැලවීම අනිත් හැම දිනාටම ලබා ගන්නට ඇත්තම් ඇත්තන්න උන්වහන්සේගේ කල්පනාවයි. ඒක උපුටා දැක්වීමක් කරනවා නම් බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේ. අවබෝධ කළා වූ බුදුරජාණන් වහන්සේ අන්නයි අවබෝධය පිණිස ධර්ම දේශනා කරනවා. බුද්ධෝසෝ භගවා, පින්නෝසෝ භගවා ඉදිරි කතා කරන හැම එකකදීම තරණය කළා උන්වහන්සේ අන්නයි තරණය කිරීම සඳහා, ගැලවුණා උන්වහන්සේ අන්නයි ගලවා ගැනීම සඳහා. අනේ වගේ ප්‍රත්‍යක්ෂ ඥානයකින්, ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් තමා යම් සැනසීමකට ගැලවීමකට පත්ව එකිනෙක අන්නායට පත්වීම සඳහා දේශනා කළ ධර්මයයි බුදු ධර්මය කියලා කියන්නේ. ඒ සඳහා උන්වහන්සේ කරුණු හතරක් පැහැදිලි කළ බව උන්වහන්සේ වදාරනවා. එදත් අදත් ඉදිරියටත් මම දුකත් හේතුවත් නැති වූ තැනක් මාර්ගයක් දේශනා හතර ඉදිරියට සම්බන්ධයි. දුකක් පවතිනාද පිළිගන්න ඒත හේතුවන්නේ කුමක්දැයි පටහා ගන්නට. ඒ හේතුව නැති වුණොතින් ඒ දුක කියන එකට සිදු වුණ දෙයක් නැති බව පටහා ගන්න වෙනවා. එතම් බටහිරවාදී චින්තකයන් කියන පරිදි බුදු සමයේ දුක්ඛාලමක් යන සම්පූර්ණයෙන්ම සාවද්ද ප්‍රකාශයක්. දුක්ඛ කියලා ලියවුන පමණින්, දුක් කියන කියවුන පමණින් ඒක දුක් වෙන්නේ නැහැ. ඒක වැදගත් වෙන්නේ දුක නැති වූ තැනයි. ඒ දුක් ටිකක් හට ගන්නවා නම් ඒ බුදු සමයේ නිසා නෙවෙයි. සමස්ත සමාජයේම ලෝකයේ දිස බලන ආෝධිස්තිකෝනේ වරදක් නිසා. ඒ වරද නිවැරදි කර ගන්නට පුළුවන් නම් ඒ ඕනෑම කෙනෙකුට දුක වෙනුවට පවතින්නේ දුක නැති වූ තැනක් ගන්න උන්වහන්සේගේ නිර්දේශයයි. මේ පිළිබඳව අපි පසුගිය කාලවකවානුවල ත්‍රිපිටකගත සූත්‍ර දාගනිමින් ධම්මපදී පවතින යම්නම් ගාථා පාඨයන් දාගනිමින් අපේ සවන් දෙන පින්වත්තුන් දැනුවත් කරමින් ධර්ම දේශනා කරන්න. අපි අදත් ඒ වගේ සොයා බැලිය යුතු, වටහා ගත යුතු ගැඹුරු තැනක් පිළිබඳව කතා කරන්නටයි සූදානම් වෙන්නේ. මේ සංයුත්නිකායේ සලායත මාර්ගයට අයත් ශූන්‍ය ලෝක නම් වූ සූත්‍රය පාඨයක්. කොට වචනේ ඇහෙනකොටම සමහර විට කල්පනා වෙන්න පුළුවන් ඒ කොතරම් සංකීර්ණ ගැන්න කියලා. එහෙත් මේ ශූන්‍ය කියන වචනේට ඇතමුන් බයයි. මේ ශූන්‍ය කියන වචනේ ඇතමුන් වැරදි ලෙස උදාගෙන තිබෙනවා. අන්න ඒ නිසයි ඒ නිසි ආකාරයෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙලා පවතින්නේ. සැබෑවටම බුදු සමය ශූන්‍යතා දර්ශනයක්. ඒ ශූන්‍ය වෙන්නේ මොනවෙන්ද කියන එක බණහල තේරුම් ගන්නට. බුදු සමයෙන් පෙන්වන තණ්හක්කේ සුඛේ කියන එක කිස්සෝ ශූන්‍ය බව නැති දෙයක් කියන එකකින් කියවෙන්නේ. එනිසයි අපට එබඳු කරුණු තේරුම් ගත්ත කෙනෙකුගේ ඇසුරෙන් ධර්මස්සෝනේ මගින් සාකච්ඡා මගින් මේ කරුණ යැතහි යනතුරු සම්බියුත්තේ. බුදු සමයේ ඉතා වැදගත් වචනයක් තමයි පරතෝ ගෝසේ කියන එක. පරතෝ ගෝසයෙන් තොරව ප්‍රඥාව වැඩෙනවායි කියලා කර්ම අවබෝධ වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. බුදුරජාණන් වහන්සේ අමුතු බණක් මොකුත් කියේ නැහැ කියලා ඇතමුන් කීවට උන්වහන්සේම වදාරනවා මේ මග යාම සඳහා අන්නායක සවන් දීම. පරතෝ ගෝසී කියන කේත්‍රයම අන්නායක සවන් දෙන්නේ. අන්නායක සවන් දෙනවා කියලා තව ටිකක් සංකීර්ණ කළොත් ධර්මස්සවනේ. ඒ ධර්මස්සෝනේදී තමයි කෙනෙකුට කියලා දෙනු ලබන්නේ. ඔබ නිවැරදි මඟ යමින් සිටියා. ඔබගේ මඟ වරද්දගත්තා. ඒ වරද්දගත් නිසා ඔබේ ජීවිතේ දුක් සංඛ්‍යාව වෙන්නේ වැඩි වෙමින් පවතිනවා. තවදුරටත් ඔය මඟ යොත්තර දුක් වැඩි වෙනවා නම් මහා සම්සීමක් හම්බවන්නේ නැහැ. එනම් මේ වරද නිවැරදිව ගැනීම සඳහා අක්‍රමෝපායක් භාවිතා කරන්න. මේ කරුණුතික මේ සාරාංශගත කිව් වචන කීපය ඕනෑම කෙනෙක් තමන්ගේ ජීවිත අස්වරෙන් තෝරා ගන්නවා. මම පැහැදිලි කරන්න උත්සාහ කරන ශූන්‍ය ලෝක සූත්‍රය ආරම්භ වෙන්නේ මෙන්න මේ විදිහට. ඒකමන්තං විසින්නෝකෝ ආස්මා ආනන්දෝ භගවන්තං වේතෝ. අපේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමු අවස්ථාවක එකත්පස්ස සිටින් බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නයක් යොමු කරනවා. ඒ ප්‍රශ්නේ තමයි සුඤ්ඤෝ ලෝකෝ සුඤ්ඤෝ ලෝකෝති සුඤ්ඤෝ ලෝකෝති බන්තේ උච්චති. ස්වාමීන් වහන්සේ ලෝක ශූන්‍යයි ලෝකේ ශූන්‍යයි කියලා කියන ලබනවා. චිත්තාවතානකෝ බන්ති සාමිනි කොපමණකින්ද මේ ලෝකේ ශූන්‍යයි කියලා කියන්නේ? කවර කාරණයක් නිසාද ලෝකේ ශූන්‍යයි කියලා කියන්නේ? දැන් ශූන්‍ය ඉගෙන ගන්නට ඉස්සර ලෝකේ ඉගෙන ගන්න ශූන්‍ය කියන එකට පීරෝ හරි බිංදුව හරි සයුර හරි මුකුත් ගන්න නැතුව භාවනාවක් කියලා ගන්නෙත් නැතුව අප මේ ධර්ම දේශනාවේ අගට මොනෙන්ද මොනවා ශූන්‍ය වෙන්නේ කියලා අපි කියලා දෙන තුරු කල්බුල් නොවෙන්නේ. ලෝකේ මොකද ලෝකේ බුදුරජාණන් වහන්සේ උත්තරේ භාවිත කරලා අපි ලෝකෙට යමු. යස්මාචකෝ ආනන්ද ශුන්‍යම් අත්තනේනවා අත්තනේනවා තස්මා ශුන්‍ය ලෝකති උච්චති. ආනන්දේ යම් විටක ආත්මෙන් හෝ ආත්මයට අයිති දෙයින් ශුන්‍යද ආනන්දේ යම් විටක ආත්මය හෝ ආත්මයට අයිති දෙයින් ශුන්‍යද එහින්ද ශුන්‍ය ලෝකයයි කියලා කියන ලබනවා. අත්තනේනවා අත්තනේනවා ආත්මයෙන් සහ ආත්මයට අයිති දෙයින්. දැන් මේ පැහැදිලි කරන්නේ පවතින වැරදි தත්ත්වය සහ නිර්වෘත්ති தත්ත්වය. යම් කිසි ප්‍රාමාර්ගයක් අනුගමනය කරමින් මේ අවුල නිරවුල් කරගන්න අවශ්‍යයි. දැන් මේ ශූන්‍ය වෙන ලෝකේ කොහෙද තියෙන්නේ කියලා ඉස්සෙල්ලා හොයාගන්න වෙනවා. මින්තර ධර්මදේශනා මගින් මා ඔබට පැහැදිලි කර ඇති ලෝකෝ ලෝකෝති බන්තිය උච්චති කිත්තාවතානුකම්පේ බන්තිය ලෝකෝති උච්චති කියන වෙනත් සූත්‍රයක් කාන්තරෙන් අරියස්ස විනයේ ලෝකෝ මේ ආර්ය විනයේ ලෝකෙ කියන්නේ මොකේද කියලා. බාහිර ලෝකෙ තියෙනවානේ ලෝක ආලෝක තියෙනවා ගහ ලෝක තියෙනවා අපේ ලෝක තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය පැහැදිලි කිරීම සඳහා උන්වහන්සේ භාවිත කළා වූ ලෝකය කියන්නේ ස්කන්ධ ලෝකය කියලා. ඒක තමා සම්පතියේ පවතින දෙයක්. දුක්ඛපතිත්ත ලෝකෝ කියලා කියන්නේ එතන මේ අර්ථයෙන් තමයි. ලෝකයේ දුක මත පිහිටා ඇත. ඒ ලෝකය කියන්නේ ගලේ මත පිහිටා තිබෙන පෘථිවි වගේ කියන එක නෙමෙයි. මේ ලෝක කියන ස්වභාවය තේරුම් ගත්තාම ලෝකෝත්තර වෙන්න හිතනවා. ලෝකයේ දුක මත පිහිටා තිබෙන පෘථිවිලා කියන නිසා තමයි ලෝකෝත්තර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ලෝකය හට ගන්නට කෙනෙකුට ඇස කන නාසය දිව කය හෝ සිත කියන මේ ඉන්ද්‍රියන් හයෙන් එකක් හැම විටම උපයෝගී වෙනවා. කොහෙද ලෝකේ තියෙන කොහොමද ලෝකේ හටගන්නේ? ඒ ලෝකෙට කියනවා පංචස්කන්ධය හට ගැනීම කියලා. එය නිරන්තරයෙන් අපි මේ වැඩ කටයුතු කරද්දී බාහිරයෙන් කරන ක්‍රියාවට අනුව යම් නාමකරණයක් කළාට ඇතුළතින් සිදුවෙන දේ අපි මෙසේ වටහා ගනිමු. පින්නම් සංගති පස්සෝ කියන වචනේ ඔබ මගෙන් අසා ඇති. කරුණ තුනක් එක්වැස්වීමෙන් ස්පර්ශය හට ගන්නවා. ඒ කරුණ තුන ඇසට වෙනයි, කනට වෙනයි, නාසයට වෙනයි, දිවට වෙනයි, කයට වෙනයි, මනසට වෙනයි. මොනවාද ඒ කරුණ? ප්‍රසාදය, ගෝචර රූපය, චක් විඥානය. ඇසට තියෙනවා බාහිර අරමුණු හඳුනා ගැනීමට තරම් හැකියාවක් ඇති ජීවි බවක්. ඒ සඳහා ඉදිරියේ තියෙන රූපවල ගැටෙන්නා වූ ආලෝක කිරණ ඇසේ කාචය හරහා ගමන් කොට ඒ ප්‍රසාදෙහි කිසියම් ආකාරයක තියෙන ආකාරයම රූපයක් සකස් කරනු ලබනවා. මේ රූපය පිළිබඳව මින්තර හඳුනාගෙන මව්පියන්ගෙන හඳුනාගත්තා වූ සීකිරීමේ හැකියාවක් තියෙන වෙනවා. එතකොට මේ තුන එකට ස්පර්ශ වෙනකොට හට ගන්නා වූ හඳුනන සිතට තමයි කියන්නේ චක්ඛු විඥානය කියලා. එතකොට ස්පර්ශ වීම මේ කාරණා තුنين හට ගැනීමෙන් ස්පර්ශයයි සිතේ පළවෙනිම හටගන්නේ. ස්පර්ශ උදේ තමයි අපේ වෙන් කිරීමට අනුව සැප හෝ දුක් හෝ උපේක්ෂාව වශයෙන් විඳිනු ලබන්නේ. විඳීමට අනුව විඳීම අල්ලා ගැනීම අනුව තමයි ඒකට ඇලීම් හෝ ගැටීම් ඇතිවන්නේ. පස්ස පච්චා වේදනා, වේදනා පච්චා තණ්හා. ඒ තණ්හා කළොත් තමයි අල්ලා ගැනීමක් බවට පත් වෙන්නේ. අල්ලා ගත්තොත් තමයි නැවත ඒ හට ගැනීමට හේතු වෙන ආකාරයේ ශේෂ වීමක් හේතු වෙන්නේ, ඉතුරු වෙන්නේ. තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. භවපත්‍යා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්බලන්ති. එන ලෝක සූත්‍රයෙන් ලෝකය හට ගන්න හැටි මම දේශනා කළා. සතරම් බන්ධිනුත් තේසේ කන සම්බන්ධයෙන් මේක තත්ත්වයක තින්නම් සංගත කියන එකේදී සෝත ප්‍රසාද ශබ්ද රූප සෝත විඥානය එහෙම වචන විතරයි වෙනස් වෙන්නේ. දැන් බලන්න ලෝක කියන්නේ මොකේද කියලා. අපට ලෝකය හඳුනා ගැනීම සඳහා අරමුණක් හට ගන්නා විට ඒ අරමුණ හට ගන්නා සහ ඒක ඇතුළත සිදුවෙනා වූ සංකීර්ණ ක්‍රියාදාමයක තමයි මේ ලෝක කියලා කියන්නේ. දැන් ලාභ, අලාභ, සැප, දුක්, නින්දා, අපහන්ස, අයසස කියන කී ලෝක ධර්ම කියන්නේ බාහිර ලෝකේ කාරණාවලට නෙමෙයි. ඒ කාරණාවලට අනුව අපි අර කියන ලෝක ස්වභාවය සැලෙනවා. ඒකට අපි කියනවා අතුලෝ දහමේ කම්පා වෙනවා කියලා. දැන් මේ ලෝකයේ ආත්මයෙන් සහ ආත්මයට අයිති දේවලින් යුක්තයි. ඒ තමයි අනිකුත් සාමාන්‍ය අයගේ දැකීම. ඒකට අපි සම්මා දිට්ඨි කියලා කියන්නේ නැහැ. ඒ දැක්ම වැරදි. බුදුරජාණන් වහන්සේගේ දැක්ම එතනදී ශුන්‍යං අත්තමේනවා අත්තමීනවා ආත්මයේ අයද්දීන් සහ ආත්මයෙන් යුක්තයි කියන එක මිනිසාගේ දැක්මයි, පුතග්ජනයාගේ දැක්මයි. ආත්මයෙන් සහ ආත්මයට අයද්දීන් ශුන්‍යයි කියන එක බුදුරජාණන් වහන්සේගේ දැක්මයි. අපි අපේ දැක්ම තුළින් සැප හොයනවාද බුදුරජාණන් වහන්සේගේ දැක්ම තුළින් අරගෙන ඒ අපේ දැක්ම වලට පත් කරගෙන දුකින් අපි මිදවෙනවාද කියන තීරණය ඔබ වෙනින් ඔබේ මවට, පියාට, ගුරුවරයෙකුට, පූජ්‍ය පක්ෂයට ගැනීමේ අයිතිය දෙන්නේපා. ඒ අයිතිය ගැනීමේ හැකියාව, තීරණ ගැනීමේ හැකියාව ඔබ සතුයි. තවදුරටත් පදින ඇතුළ විස්තරයක් තියෙනවා. තින්ත්‍යානන්ද සුඤ්ඤං අත්තනේන වාත්තනේනවා මොනවාද ආනන්ද? ආත්මෙන් සහ ආත්මයි ටයිප් දේවල් වලින් කිස් වෙන්නේ ශුන්‍ය වෙන්නේ. අන්න අපි සියුම් තැනකට යනවා. චක්කුකෝ ආනන්ද සුඤ්ඤං අත්තනේනවා අත්තනේනවා. සිංහල පරිවර්තනය කරලා හොයාන යම්. ආනන්ද ඇසයි ආත්මයෙන් සහ ආත්මයි පැති දින් සූන්‍ය වෙන්නේ. මේ දෘෂ්ටි පරීක්ෂාව නොමිලේ ඇස් පරීක්ෂාව නොමිලේ කියලා හැම තියෙන දැන්නින් දැකලා තියෙන නිසා මගේ ඇස් පේන්නේ නැහැ කියලා කියන නිසා ඇස කිව්ව පමණින් ඔබේ මුහුණේ තියෙන ගෝල දෙක කියන අර්ථයට ගන්න එපා. ඊට වඩා ගැඹුරු දෙයක් බුදු සමය ඇස කියලා කියන්නේ. මේ මාංශ චක්ෂු උදව් කරගෙන රූප ආරම්මණ ගැනීමේ හඳුනා ගැනීමේ ජීවවක් හැකියාවක් ඒ ඇස තුළ පවතිනවා. ඒකට කියනවා චක්කු ප්‍රසාදේ කියලා. ඒ ඇසත් බාහිර දේවල් වල රූප ස්වභාවයන් ආලෝකයේ මගින් සපයන ලබනවා. ඒ විද්‍යාත්මක පැත්ත පිළිබඳ ගවේෂණයක් අපට අවශ්‍ය නැහැ. අපිට ලෝකය හඳුනා ගැනීමට බාහිරයේ තිබෙන දෙක රූප ස්වභාවය ඇස තුළ පහළ වෙනවා. ඔබ බරපතල කල්පනාවකින් යුක්ත පොතක් කියවමින් සිටියයි කියලා කියන්නේ. හිතන්න ඔබ ළඟින් කවුරු හරි යනවා. පේනවද? පේන්නේ. හේතුව ඔබේ අවධානය තිබුණේ මනෝද්වාරයේ නැත්නම් කල්පනාවට. ඔබේ ප්‍රසාදයට ගැටුණු අර රූප ස්වභාවයන් හඳුනා ගැනීමට අවශ්‍ය චක්කු විඥානය ඇසතුළු පහළ නොවන බැවින් ඔබේ ඇස ක්‍රියාත්මක වුණා. එතකොට ඇස තියන්නේ අක්ෂි ගෝලයක ඇතියාටුව දෙක්නේ. ඔබ දැක තිබෙනවා නම් මල සිරු ඔවුන්ගෙත් මේ දෑස තිබෙනවා. ඔබ දැක තිබෙනවා නම් පිහිසුන් සිරු ඔවුන්ගෙත් මේ දෑස් තිබෙනවා. මනස් මල සිරුරට පෙනෙන්නෙත් නැහැ, පිහිසුන් පුද්ගලයාට පෙනෙන්නෙත් නැහැ. ක්ෂණයකට මේ ඇස නැත්තම් ප්‍රසාදය අක්‍රිය වෙලා අඩපණ වෙලා මේකේ පුත්‍රයා නම් චක්කු ඉන්ද්‍රිය බිඳී ගොස් සිසු පුද්ගලයාගෙන නම් අඩපණ වෙලා. මේකට අපි කියන්නේ ප්‍රසාද පිහිටනවා කියලා. ප්‍රසාදය කියන එක අර විදුලිය නැවත නැවත එන විට ඒ විදිහට දැල්ලමින් විදුලිපල්කේ ආලෝකයක් සපයනවා වගේ ශාරීරික පවතින ජීවි බව මගින් ආහාරයන්ගේ සූක්ෂම කොටස් මගින් නිරන්තරයෙන් ශරීරය පුළ අප්‍රසාද ජනක බව පිහිටවන ලබනවා. ඇස ඊළඟට ඇස තහම වෙන කාරණය කුමක්ද? රූපය. රූපය කිව්වහම අන්න ඇසට හම් වෙන දේ රූපේ. රූප රූපේ තේරුම් ගන්න මේ කාරණා. එහෙනම් පංචස්කන්ධ විභාය රූප කිව්වහම ශරීරයට යන්නේ රූප අතරලා එකනේ. ඇසට හම් වෙන දේ රූප රූපේ. ඒ මගින් ලෝකය හඳුනා ගන්න ලබනවා. ඒ රූපය හඳුනා ගැනීමේදී ඒ රූපය හොඳද නරකද කැමතිද අකමැතිද ආදී වශයෙන් විශේෂයෙන් දැන ගැනීමට තමයි අපි කියන්නේ චක්කු විඥාන කියලා. දෙයක් නෙමෙයි ඒ හඳුනා ගැනීමට. ප්‍රසාදය ගෝචර රූපය මනසිකාරය ආලෝකයේ උදව්ව මේ සියල්ලෙන් හට ගන්නා වූ ස්පර්ශයට අපි කියන චක්ක සම්පස්ස කියලා. ඒ වගේම මේ ස්පර්ශයෙන් හට ගන්නා වූ විඳීම අපි කිසියම් ආකාරයක තමන්ගේ රුචි පරිදි වර්ගීකරණයකට ලක් කරනු ලබනවා. අපි අසගෙනම ගත්තොත් තියෙන යම්පිදම් චක්කු සම්පස්සේ පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා ඒස්තක හටම වන ස්පර්ශේ නිසා කිසියම් ආකාරයක විඳීමක් හට ගන්නවාද? ඒ විඳීම කැමතිනම් ප්‍රිය, අකමැතිනම් අප්‍රිය. කැමතින සමුලාවට කියනවා ඇලීම සමුලාව, අකමැති සමුලාවට කියනවා ගැටීම සමුලාව. එතකොට ඒ වේදනාව තුන් ආකාරයකට එක වේදනාවක් හඳුනා ගන්නවා නෙවෙයි. වේදනාව ප්‍රිය නම් සැප වේදනාව, වේදනාව දුක් නම් දුක් වේදනාව, වේදනාව මධ්‍යස්ත නම් උපේක්ෂා වේදනාව එතනත් එකින මුලාව තියෙනවා. දැන් කීයක් මං මතක් කළාද බලන්න. ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සේ ඒ ස්පර්ශය සාත ගන්නා වූ සැපෝ දුක්ඛෝ උපේක්ෂා මේ ආරම්මණයක විශ්ලේෂණය පිළිගත්තත් නැතත් බෞද්ධ වුවත් නැතත් මේ ඇස නිසා හටගන්නා වූ මේ රූප ස්වභාවයන් හඳුනා ගැනීමට හටගෙන ක්ෂණයකින් ඉවත් වියා නැති යාම ඊට අයිති වැඩක් ස්වභාවය. නමුත් ස්වභාවයේ තිබෙන තරම් අපි සංවේදී වුණේ නැහැ. අර මතක් කළ සැපෝ දුක්ඛ උපේක්ෂාවසෙන් නිදීමේදී එතන අපි අතින් සිදුවෙන දේ තමයි කිසියම් ආකාරයක ඇලීමකට හෝ ගැටීමකට සම්බන්ධ වීම, අල්ලා ගැනීමකට හෝ ප්‍රතික්ෂේප කිරීමකට සම්බන්ධ වීම. අල්ලා ගැනීමට අපි කියනවා ලෝභ කියලා, ප්‍රතික්ෂේප කිරීමට කියනවා ද්වේෂ කියලා. ඒ අල්ලා ගැනීම නිසා ඇති වෙන මුලාවට කියනවා මෝහ කියලා. ලෝභ මෝහ ද්වේෂ මෝහ. දැන් මෙය පැහැදිලි කරන්න කල්බල බල ඉන්න වෙලාවක් නැහැ. ක්ෂණයක් පාසාම මේ කියන සිද්ධි චක්කු රූප චක්කු සම්පස්ස චක්කු විඥාන උපදී සක දුක් උපේක්ෂා වේදනා මේ සියල්ල එක්වර හට ගන්නවා. මේ තමයි සැබෑම අභිධර්මය. මොකද එතනදී බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයේ කම නොවි ඒ පිළිබඳ ධර්මතාවයේ තේරුම් නොගත් පුද්ගලයෙකුට සිදු වෙන්නේ ඔහුට අනිත්‍යේ නිට්ඨ සංඤ්ඤෝ අසුභයේ සුභ සංඤ්ඤෝ අනත්තානි චාත්තානි දුක්ඛේ ච සුඛ සංඤ්ඤෝ වෙනවා. පවතින තත්ත්වය විකෘති විකෘති ස්වභාවයක් සත්‍ය වශයෙන් පිළිගැනීමකට ඔහු අහු වෙනවා. විපල්ලාස සූත්‍ර විපල්ලාස සූත්‍රයකට වදාරන ලබන විකෘති හේනක් තමයි විපල්ලාස විපර්යාසය කියලා. ඒ ඇති වෙන නැති වෙන ස්වභාවයන් පිළිබඳ හැකියාවක් අවබෝධයක් ඔබට නැහැ. ඔහුගේ රුචි අරුචි සම්මනෝය ඇලීමකට ගැටීමකට භාජනය කිරීමේදී ඔහු ළඟ හටගන්නා වූ සංකල්පයට කියනවා නිත්‍ය සුඛාත්ම කියලා. නිත්‍ය සුඛාත්ම කියලා. පාඩම් කරගත්ත වැඩක් වෙන්නේ නැහැ. ඒ නිත්‍ය සුඛාත්ම කියන වචන තුනට පාලි යොදා තියෙන අරුද්දන්න ඒතං මම හේතු හමස්මින් ඒසෝ මේ අත්තා. ඒ මමය, ඒ මගේය, ඒ මගේ ආත්මය. ඒ යන කුමක්ද? ඒ අනු ඇස, ඒ අනු රූපය, ඒ අනු චක්කු විඥානය, ඒ අනු චක්කු සම්පස්සය, ඒ අනු සබ්බ දුක්ඛ වේදනා. අපි තවත් ධර්ම දේශනාවක මේ පිළිබඳ පැහැදිලි කළේ රූපේ මමයේ මම රූපේ රූපය තුල මායත මාතුල රූපය ඇත වේදනාව මමයේ මම වේදනාවේ වේදනාව තුල මායත මාතුල වේදනාව ඇත එයිමයි මේ තවත් ආකාරයකින් පැහැදිලි කරන්නේ දැන් බලන්න මෙතන ඒ මම උනේ කෙසේද ඒ මගේ උනේ කෙසේද ඒ මගේ ආත්මයෙන් යුක්ත උනේ කෙසේද ඒ ඔබට උපතින් ලබා දුන් දෙයක් නොවේ. ඒ තමයි ඔබ විසින් නැති කරගත්තු මුලාව. මේකට උදව් උපකාර වෙන තව පුංචි ධර්ම පාඩයක් මා ඔබට ඉදිරිපත් කරන්නම්. වරක් විඳ යලිත් විඳින්නට ඇත්නම් සතුට දුක් සෝපේක්ෂා වශයෙන් කියන හැඟීමකින් යුක්ත යමක් අතහැරේද? එතකොට ඒ අරමුණ නැති වී ගියාට අර විඳින ඕනෑකමේ ශේෂ වීම අවකාශ වීම නතරවන්නේ. ඒකට තමයි කියන්නේ අනුශේති කියලා. අනුශේතු වෙනවා. අනුශේතුරුනොත් තමයි අර මෙහිම ඈත්කරට ගැටෙනකොට ඒ අනුශේ උදව් කරගෙන යම්කෝ වික්‍රේ අනුශේති තේන සංකම් ගච්ඡති. අනුශේති anu මේ ඇති අනුසේ වශයෙන් ඉතුරු කරයිද මනිනු ලබයිද එයිනුයි මම හටගන්නේ දැන් බුදුරජාණන් වහන්සේ අදාළ ධර්මයට පෙර කොටස තේරුම් ගන්න සාමාන්‍ය සමාජයේ ඒ හැම දිනාටම එහෙමනම් මේ කියන ආකාරයට ඇස රූපය චක්ක සම්පස්සය චක්ක විඥානය සතුට උපේක්ෂා වේදනා හටගන්න වෙලාවට ඒ ඇති වෙන නැති වෙන සුළු ස්වභාවයෙන් දකින්ත නුවණක් නැතිව එයට ඇලීමක් ගිලින් ගැටීමකින් යුක්ත වෙන බැවින් එතන මමත්වයෙන් යුක්ත වෙනවා ආත්මයෙන් යුක්තයි ආත්මයට අයිති දෙයින් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරාම යන්නේ ආත්මයෙන් යුක්තයි ආත්මයට අයිති දෙයින් යුක්තයි ආරම්මණයක් බලන විට ආරම්මණයක් ඇසින් දකින්න විට එනම් පොදුන් සුත්තුග්ගලයා තුළ පවතින මොකද්ද ඒ රූපේ ආත්ම කොට ගන්නවා චක්කු විඥානේ ආත්ම කොට ගන්නවා චක්ක සංපස්සේ ආත්ම කොට ගන්නවා ඒ වේදනා ආත්ම කොට ගන්නවා දැන් එතකොට අපිට කියන්න තියෙන්නේ මෙතන මොකක්ද ආත්මේ සහ ආත්මේ කායිකේවල වලින් යුක්ත කර ගැනීම අපොයිසින් මේ සසර ගමනේදී කරන ලබන නොදන්නා ගනේ ඉහළම ගනේ මෝඩ තමයි. ඇයි මායකට නොදන්නා ගනේ කියලා කියන්නේ? උගුලක් නම් අටවලා තියෙන කියලා දන්නවා නම් මොන ගිරවද අහු වෙන්නේ? ඔය මාළු කෑල්ලෝ දාලා තියෙන බිලි කොක්ක කියලා දන්නවා නම් මොන මාළුවද අහු වෙන්නේ? මගහැරලා යනවා. නොදන්නාකම නිසා රස විඳින්න ගිහින් නේද අහු වෙන්නේ? ඒකට තමයි අවිද්‍යාව කියලා. එසත් පළමුව තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ මේ දහම හඳුනාගෙන මේ පත්‍රයට පත්වෙන්න ඕන ආකාරය දේශනා කරන්ට මත්තෙන් හැම දිනාම තමම කතා කළේ ඒ ඉන්ද්‍රියක් විතරයි. තව ඉන්ද්‍රියක් දෙකුත් අපි අරන් බලමු. කිංචි ආනන්ද. ආනන්ද මොනවද මේ ආත්මේ සහ ආත්මයට යුක්තයි දේවල් යුක්තයි කියලා කියන්නේ. චක්කුකෝ ආනන්ද කිව්වා ඊළඟට සෝතකෝ ආනන්ද. කන තමයි. ඊළඟට කන නිසා හටගන්නා වූ සෝත විඥානේ සෝත ප්‍රසාදේ හටගන්නා වූ සෝත සම්පස්සේ ඒ සබ්දේ හටගන්නා වූ සැප දුක් උපේක්ෂා වේදනා. අන්න පුතග්ජන සංකල්පයේදී මමගේකට ගන්න සංකල්පයේදී බාරගැනීමේ සංකල්පයේදී ඒ හටගන්නා වූ හැම එකක්ම ආත්මයෙන් සහ ආත්මයටයි දෙයින් යුක්තයි. එයින් කියන්නේ සත්‍යයි සදාකාලිකයි නිරෝධ කියන එක නෙමෙයි ආත්මයෙන් සහ ආත්මයටයි මුලාවෙන් යුක්තයි. කන සම්බන්ධයෙන් ගත්තත් තමයිමයි. නාසය සම්බන්ධයෙන් ගත්තත් එහෙමයි. නායකයට අපි ගන්නකොට වෙනස් කරමු වචන ඕනනම් ගාන යුහා ප්‍රසාද යුහා විඥානේ යුහා සම්පස්සේ රස පිළිබඳ සැප දුක් උපේක්ෂා වේදනා නාසයේ ගත්තත් ගාන ප්‍රසාදේ ගාන විඥානේ ගාන සම්පස්සේ එනිසාට ගන්නා වූ සැප දුක් උපේක්ෂා වේදනා මෙසේ මේ ජීවන ගමන යාමේදී තක්කුසෝත ගාන ජීවහා කාය නම් වූ මේ ද්වාරපහ භාවිතා කොටගෙන අරමුණු ගැනීමේදී මේ කියන විදිහට ඒ එකක් එකක් පාසා ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය සපලුක්තේක් සාවේදනා සහ අනික්කටත් ඒ ආකාරයෙන්ම ඇලීම නිසා ගැටීම නිසා අල්ලා ගැනීම නිසා බාර ගැනීම නිසා ඇති වී නැති වෙන බව අමතකීම නිසා හැම කෙනෙක්ම බැඳෙනවා. ආදිත්‍ය පරයය සූත්‍රවල සඳහන් කරනු ලබන්නේ ඇස ගිනි අරන් කියලා. රූපේ ගිනි අරන් කියලා. ශබ්දේ ගිනි අරන්. කන ගිනි අරන්. ඒක අපි ආදිත්‍ය පරයය සූත්‍රයේ වෙන දවසක කතා කරමු. මේ ගිනි ගන්න ආකාරය තමයි පෙන්වන්නේ. මේ පහමසේ භාවිතා කරන විට ස්වභාවයෙන් ඇති වෙන ඊළඟ ద్వාරය තමයි මනෝద్వාරය. මනෝద్వාරයට අරමුණු වෙන්න බාහිර කාරණා අවශ්‍ය වෙන්නේ නැහැ. බාහිර කාරණා හේතු කරගෙනත් මනෝద్వාරයක අරමුණු පහළ වෙනට සිදු වෙන බව ඔබට තමයි අත්දැකීම් තියෙන්න පුළුවන් මින් දෙහෙම ගින් ඉන්න පේන වෙලාවට. උදාහරණයක් වශයෙන් ගත්තල ඔබ යන්නේ නිින්දෙන් ඇඳ පල්ලට වැටෙන්න නම් ඔබට පේන්නේ විශාල හිලක් පල්ලට වැටෙන්න යනවා. එමයි මනෝද්වාරික සිත්රි පහළ වෙන්නේ. මනෝද්වාරය කියලා නෑ අන්තික තේක. දැන් බාහිරද නම් ඇස වෙනයි, කන වෙනයි, නාසය වෙනයි, දිව වෙනයි, කය වෙනයි. මනෝද්වාරයේ ඔක්කොම තියෙනවා. කෙනක් ඉන්නා ඔයගේ රූප ශබ්ද ගන්ධ රස ඔක්කොමක් තියෙනවා. ඇත්තටම කියනවා නම් බාහිර ලෝකේ මනෝලෝකයක් හදාගත්තයින් පසු බාහිර ලෝකෙ නැතිවට ඒ විඳින සැප දුක් උපේක්ෂා වේදනා සියල්ල මනෝද්වාරික විඳින්න පුළුවන්. බාහිර ලෝකෙ විඳින නම් ඔබට වට කල්පනා කරගන්න අමාරුයි මේ අපි විඳින්නේ මනසේ හදාගත්ත දෙයක් කියලා. ඔබ කල්පනා කරන්නේ බාහිර දේවල් විඳිනවා කියලා. ඒක තේරුම් ගන්න අපහසු නම් නිදාගෙන බලන්න. නිින්දෙන් දකින සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් ආදී වශයෙන් විවිධ දේවල් පිළිබඳ මතක ප්‍රබාගෙන ඔබේ අවදි වී බලන්න. ඔබ මේ විඳ ලෝකය, ඔබ මේ ගැටුණු ලෝකය කොහෙද තිබුණේ? ඔබ විසින් හදාගත්ත මනසේ ඔබට කැමති ආකාරයට ඇති කළ වර්ගීකරණයන්ට අනුවයි. බුදුරජාණන් වහන්සේ මිනිසාට පැහැදිලි කර දෙන ලබන වැදගත්ම කාරණය තමයි ඔබ විසින් ඔබේ රුචිතත්වයන්ට අනුව ඔබේ සිත තුළ ලෝකයක් හදාගෙන හිර වී සිටින බව. ඒ ආත්මයෙන් සහ ආත්ම තුප්පදෙන් යුක්තයි කියලා හිතාගෙන ඉන්න බව. ඉතින් මේක තේරුම් ගන්නේ නැතුව කොතරම් වන්දනා ගියත් කොතරම් ප්‍රතිමාදන් උදව් කළත් කොතරම් සිල් ගත්තත් කොතරම් සුජරිතවාදියෙක් වුණත් ඒ සුතිරක ක්‍රියාකලාපයන්ට උට මිලෝසා පරලෝසින් සැප විනා විපාක විනා මේ ආත්මයෙන් සහ ආත්මයට අයිතිදින් යුක්ත වීම නිසා හදාගත්ත මෝඩකමට හම් වෙන දඬුවමින් අත මිදෙන්න පුළුවන්. ඒ ධම්මයට පැහැදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ අර වෙනත් ආකාරයක දැක්මක් අසක් පහළ වූ බැවින් මංගල ධර්මදේශනාවේ පැහැදිලි කරත් වදාරනවා මේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ ඇසට කනට නාසයට කිසියම් දෙයක් ගැටෙනකොට හතු වෙන ධර්මතාවයක් ඇද්ද? ඒවා මට හෝ මගේ ආත්මයට අයිති දේවල් කියන එක නෙමෙයි සත්‍ය. එතකොට බුදු සමයෙන් උගන්වනු ලබන්නේ ඔබට සත්‍යත ගුණ දෙන්න. ඔබ විසින් හුරු කරගෙන තිබෙන ලබන්නේ සත්‍යෙන් පලා යන මඟක්. ඒ සත්‍යෙන් පලා යන ලෝකයේ ඔබට මේ නිර්සකාත් සංකල්පක හරිම සුන්දරයි. හරිම ආකර්ෂණීයයි. ඒ තරම් ලොකු දෙයක් නැහැ කියලා ඔබට ඔබේ මායාකාරී විඥානය විසින් හඳුන්වා දෙනු ලබනවා. ඒත් විනිදලු පසුපස ගිය කලමැටි ආට සිදුවන්නේ කුමක්ද? මෙරුගෝ පසුපස ගිය සොයාන මුවාට සිදුවන්නේ කුමක්ද? එයින් කියන්නේ කුමක්ද? දෑ ඈතින් බලන විට පෙනුනාට කොච්චර ගියත් ඒක හමු වෙන්නේ නැහැ තවෙහා. සිය දහස් සතාවක් උපදෙමින් මැරෙමින් මේ ඉන්ද්‍රිය ගෝචර ලෝකේ සැප හොයමින් හොයලා ඇති වුණේ නැතුව ඉවර වෙලා අතෑරලා ආපු ශරීර කූඩු සංඛ්‍යාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාරනවා රජගහනුවරදී. රජගහනුවර පිළිබඳ කතා කරනකොට වේතුල්ල වේ බාල පාණ්ඩව ආදි වශයෙන් පර්වත පහකින් වට වෙලා තියෙනවායි කියලා තමයි කියන්නේ. මට මතක නැහැ කොයි පර්වතයකද කියලා මට වේ බාල පර්වත දෙන්නේ නැත්නම් එක පරෝපයක් වෙන බුදුරජාණන් වහන්සේ සත්පුද්ගල ආත්ම දෘෂ්ටියට අහු වෙලා ඒ ජීවිතවල උපදමින් නැරමින් අයිත අතහැර දෙමු ශරීර කූඩුවල මාංශයන් ඉවත්වක ඇටකෝටු ටික ගොඩ දසම ලැබුවේ නම් අර පෙනෙන පරෝපේ රත්නා විශාල ඇටකෝටු ගොඩක් ඔබට උරුම වෙන්න තිබුණයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ මොනෝ හොයන්න ගිහින් චක්කු රූප චක්කු සම්පස්ස චක්කු වෙන්නේය සතුටුක් උපේක්ෂා වේදනා මේවා මමය ඒවා මගේ මමටයි අයිති මගේ ආත්මයයි කියලා ඒ සැප හොයන්ට යාමේ නිරර්ථක උත්සාහයේදී ඔබට සසරේ උරුම මොන වේවලුද? ඒ නිසාම තමයි ඒක සූත්‍රයක වදාරන්නේ සසරෙන් මිදීම යුතුය සුදුසුය කියලා. මිදීම සුදුසුය යුතුයකට කෙනෙකුට තනියම දෙන්නට බෑ. උගුලට අහුවෙන පුද්ගලයාට උගුලට අහුව ආකාරය දැනගත්තොත් තමයි උපක්‍රම සිදු උගුලෙන් ගැලවෙන්න පුළුවන්. ඒ වගේ පුහුදුන් කියන වචනේ තේරුමම එබඳු උගුලක සාසු වී ඇති බව නොඇතගෙන කියන එක. මිපගිනි මලවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුලුව දිය කැලියේ. පූරිතන් නෑ මේ ලිපක් පුරෙන් යටින් ඉන්දර දාලා කියන්නේ කියලා. ඌ ඉතන්නේ නිකන් මේ ජලාශයක තියෙන වතුර වගේ ඌටත් මේ වතුර ඉඳන් හම් වෙලා තියෙනවා ඌ හොඳ සෙල්ලමක්. එහාට මෙහාට පනිනවා දුවනවා. හරි ලස්සන උපමාවක් අපි ඉදිරියට මම කියන්නේ. ඌට තේරෙන්න ගන්නේ වතුර රත් වෙනකොට නේනම් මේ නිකන් ජලාශයක් නෙවෙයි ඌ සම්බන්ධයි හදන්නේ කියලා නේ. අන්න ඒ වගේ බුදු සමය මිනිසාට ලබා දෙන්නේ වෙනදා දකින්න ඇත වඩා ගැඹුරු ඇසක්. ඔබ සැපයයි හොයා යන දේ පිටපස හැම විටම ඇලීම සහ ගැටීම පවතින බැවින් ඒ කිසිදාක එසේ ලබා දී ඇතිවිය නොහැකි. ඔබට තියෙනවා ත්‍රිපිටකයේ සූත්‍රයක් ඒකට කියන්නේ තිප්ති කියලා. තිප්ති කියන එකේ තේරුම තෘප්තිමත් වෙනවා කියන එක. ඒක තේන්නනවා. සොප්පස්ස භික්කවේ පටිසේවනාය නත්ති කිත්ති. නිදාගෙන බලන්න. නැවත නැවත නිදා ගැනීමට තමයි පටිසේවනය කියන්නේ. ජීවිත අවසානයට ගිහින් බලන්න දැන් නිදාගත්ත ඇද්ද කියලා. කවදාවත් ඇති වෙන්නේ නැහැ. සුරාපානස්ස භික්කවේ පටිසේවනාය නත්ති කිත්ති එකක් දැනගන්න එක වටිනා සමාධියයි. සුරාව නැවත මේ මදවත තමාදේක හේතු වෙන දේවල් දීලා කටිසිය නාය නැවත නැවත දීලා කිසිම දවසක ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ ඉස්සලා පොග්වර් දෙක හරි අක්මා හරි වේලා රෝගී වෙලා ඔය අපේ රටේ හිටු සමහර වටිනා වැදගත් පුද්ගලයන් ජීවිතෙන් තව කරන්න බොහෝ දේවල් කියලා දාලා යන්න සිද්ධ වෙන්නේ මොකක් නිසාද? අභ්‍යන්තර ඉන්ද්‍රිය කට්ටලිය ඔයන්දී ප්‍රදත්ත නිසා. නත්ති තිත්ති මේ වචනේ තේරුම් ගන්න තවත් එකක් තියෙනවා මම ඒක අදාළ නැති නිසා කියන්නේ නැහැ. කිසිම දවසක ඒවා දීලා ඉවර කරන්න ඇති කරගන්න බෑ කියන එක ලස්සන බුද්ධ වචනයක්. පටිසේවනේ. එහෙනම් ඒ පිළිබඳ උපමාවේ ලස්සනට තියෙන කමක් කියලාද? විපාසයට ලුණු දිය පානය කිරීමක්. ඔව් විපාසයේ වෙලාවට ලුණු දියක් බොන්න පුළුවන්. විපාසයේ සංසිඳනවාගේ දැනෙනවා. ඒ දුවේ පිළිච්ච ලුණු තත්ත්වයට උදව් කරගෙන තව මොහොතකින් ඊට වඩා වැඩි විපාසයක් කරන ඇරුණාම සංසිඳෙන්නේ නැහැ. මොකක් නිසාද? ආත්මය සහ ආත්මයට අයිති යුක්ත කර ගැනීම යනු ඔබ විසින් කරගත් සංසාරගත මුලාවයි. ඔබට මේ නිදෙන්ද පිනිදකට වසාදමින් ඔබ විසින් කිසියම් ආකාරයක කඩතුරාවක් නිර්මාණය කරගන්න ලබනවා. එක්සුකාප්ත සංකල්පයෙන්. අන්නගෙන් බුදුරජාණන් වහන්සේ අදාළ තැනට එනවා. ආනන්ද කිංචි ආනන්ද සුඤ්ඤං අත්තරේනවා අත්තනිනවා මොනවාද ආනන්ද ආත්මයෙන් සහ ආත්මයටයි දෙමින් සූර්ය නැත්තං කිස් අර ආත්මයක් නැහැ කියන කට්ටියට එහෙමත් ඔය දැනගන්නවා තියෙනවා චක්කුකෝ ආනන්ද සුඤ්ඤං අත්තනිනවා අත්තනිනවා රූපාකෝ ආනන්ද සුඤ්ඤං අත්තරේනවා අත්තනිනවා චක්කු විඤ්ඤයං කෝ ආනන්ද සුඤ්ඤං අත්තරේනවා අත්තනිනවා චක්කු සම්පස්සකෝ ආනන්ද සුඤ්ඤං අත්තරේනවා අත්තනිනවා යම්පිදං චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා කම්පි සුඤ්ඤං අත්තරේනවා අත්තනිනවා ඒව තමයි මම සහ මමටයි දේවල් වලින් ශූන්‍යමි ආත්ම සහ ආත්මක දේවරණින් ශූන්‍යයෙන්නේ දැන් මෙහෙම අර යුක්ත උනායි කියලා ශූන්‍යයි කියලා ඉගෙන ගත්තයි කියලා සියලු දුකින් මිදෙන්නේ නැහැ දැන් ඉතින් යුක්ත කරගත්තේ කේවරද්ද නිත්‍ය සුඛ ආත්ම සංකල්පයේ අපි ඒ වගේම තව වචනයක් ගන්න උතුරු හැම හිතා ගන්න කාලේ තරම් ගන්න බැරි නිසා චක්කුකෝ ආනන්ද වගේ අපි ගන්නවා සෝතකෝ ආනන්ද සුඤ්ඤං අත්තනේනවා අත්තනේනවා සද්දා සුඤ්ඤං අත්තනේනවා අත්තනේනවා සෝත විඤ්ඤාණං සුඤ්ඤං අත්තනේනවා අත්තනේනවා සෝත සම්පස්සෝ සුඤ්ඤං අත්තනේනවා අත්තනේනවා සම්පිච්ඡං සෝත සම්පස්සං පච්චය උප්පජ්ජති වේද ිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා ඒ නිසා සැප දුක් උපේක්ෂා වේදනාවක් හට ගන්නවාද එයත් මම සහ මගේ ආත්මයේ තයි දේවල් වලින් උයිසුන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ සොයා ගැනීම. ඒ සොයා ගැනීම සාර්ථක කර ගැනීම තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වුණාය කියලා කියන්නේ. දැන් අපි සමා කාලයේ පහු කරලා යම්තා ජීවිතය ආරම්භ වෙමින් තියෙන නිසා අපි සුඤ්ඤං නැහැ. යුක්තයි ආත්මයෙන් සහ ආත්මයේ සයිජි වලින් යුක්තයි එනිසායි හැම ආරම්මණයකදීම ඔබේ සිත තුළ ක්‍රියාත්මක කරන්නේ මම මගේ මගේ ආත්ම සංකල්පය නිත්‍ය සුඛ ආත්ම සංකල්පය එතකොට සූනේ නෑ ඒ මමත්වයෙන් යුක්තයි ආත්මයේ කායික දේවල් වලින් යුක්තයි මොනවද මේ ඇසක් නෙමේ නම් රූපයක් නෙවේ නම් චක්කු සම්පස්සයක් නෙවේ නම් චක්කු විඥානයක් නෙවේ නම් සතර දුක් පාපේ ප්‍රේතනාත් නෙවේ නම් ඒ වින්දනයේ යාම තුළ එතන හට ගන්නා වූ හැඟීම් පිටකට කියනවා කෙලස් කියලා. ඒ හට ගන්නා වූ මුලාවට කියනවා ලෝභ මෝහ අද්වේෂ මෝහ කියලා. කොසුමිනේ මමත්වෙන් යුක්තයි කියන්නේ එතන ලෝභ දේශ මෝහ උපදිනවා නම් ඒක තමයි මමත්වෙන් යුක්ත සංහටයිද දේවල්. දේශේදී මම දේශේදී මටයිද දේවල්. මෝහේදී මම එයයි ඒ මටයිද දේවල්. ලෝභයේදී මම ලෝභයයි ඒ මම සහ මටයි කියලා. ඒ කියන මම සහ මටයි කියේවා. ඒ කියන ලෝභය කියන එක මම හා මටයි දෙයක් බවට පත් කර ගැනීම බුදුන් වහන්සේ කළ දෙයක් නෙමෙයි. ලෝකේ තියෙන දෙයක්. ඔබ විසින් මේ වින්දනය අල්ලා ගන්නට යාම තුළ ඔබ විසින් සිදු කරගත්තා වූ ඔබ ඔබගේ දුක පිණිස හේතු වෙන්නා වූ හදාගත් ඉන්ද්‍රියවත් මූලයයි. දැන් ඉතින් මේක තේරුම් ගන්න නැති තාක් කල් පංචේන්ද්‍රයන්ගෙන් මනෝද්වාරයක් හදාගෙන මනෝලෝකයක් හදාගෙන පරලෝය යනවා. මනෝලෝකයට අදාළ ආසාවන්ට ගැලපෙන අවබෝධි මෞකසක සුදුම ශරීරයක් හදා ගන්නවා. ඕපාදික සංදයක් ලැබුවොත් එතන කලක් විඳවනවා. ආපහු ආයෙත් පංචේන්ද්‍රයට එනවා. පංචේන්ද්‍රයෙන් මනෝද්වාරයට, මනෝද්වාරයෙන් පංචේන්ද්‍රයට ගමන යන්න පුළුවන්. අනේක ජාති සංස්කාරම් සම්භාවිත සංඥානිසං ගහකාරකම් ගවේ සන්තෝ. මේ දේ හදන වඩුව නැත්නම් තෘෂ්ණාව හොයමින් නැවත නැවත උපදින්න මැරමින් ඇවිත්. දැන් භාවනාව නොවන්නේ කුමක්ද? භාවනාව වන්නේ කුමක්ද? භාවනාව යුත්තේ කුමක්ද? එනේ අපේ ධර්මදේශනාවල ගැඹුරට යන්න ඕන තැන. එනේ මා විසින් පැහැදිලි කරපු කරුණක පවතින්නේ ඔබට හතේ හුරු වෙලා තිබුණට කරවන දැන් අනුන් කරවන සුරු පිළිඳ පාහින් විදිටින්නට මට හුරු වෙලා නැහැ භාවනා කරවන්න. මට තේරෙන බණේදී මා භාවනාවක් කරගෙන යනවා ඔබට තේරුමක් ඔබත්තේ කරන්න. ඒ අතිශය පෞද්ගලිකයි. ඒක කවුරුත් සමග එකතු වෙලා සහයෝගයෙන් මාළු දැල්ලා දිනවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තනිව කරන්න ඕන දෙයක්. ඔබට දැන් තේරුම් ගන්න පුළුවන් ඉඳ කලකට මත්ෙන් මා ඉදිරිපත් කළ අදහස යථාර්ථයි. භාවනාව කරවන්න බෑ අපිසේ පෞද්ගලිකයි තමන් කරගන්න ඕන. මොකද්ද කරවන භාවනාව කියන්නේ? ඔය ලෝභ දේශ මොහෙන් රුඳි යටපත් කරගෙන තලමයි නලවන වගේ මොනවා හරි කීකියා ඉඳලා සිත සමාධියක් හදාගන්නේ. ඒක අග්‍රතාවයක් නැත්නම් හිත ඒක තැනකට ගන්නහදයි. ඔබට සහ ඔබට අයිති දේවල් මතින් ශේෂ කරගත්තා ඔබේ මමත්වයේ කුළුකුඩ හෙට දසමයකවත් ආලෝකයක් පැටිනවද ශූන්‍ය වෙනවද ඉස්සුනවද? එහෙම කළාට අන්න දැන් මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වෙන්නේ කොහොම කළොත්ද? හොඳයි, මට සහ මට අයිති දේවල් වලින් යුක්ත වුණේ මොනවා කරලාද? තමන්ට දුක් හට ගන්නට ආයිති කාරණා දහස් ගණනින් ශේෂ වුණේ මම මගේ මගේ ආත්ම සංකල්පය තුළ හැම අරමුණක්ම අල්ලාගෙන ඊට අදාළ ඇලීමක් හෝ ගැටීමක් සමග මුලාව එකතු කිරීම නිසා. ඒ ඇලීම ගැටීම මුලාව එකතු කරන්නේ වට කියන අකුසල් රැස් කරනවා. අකුසල් රැස් කරලා මේ ලෝකෙට අපොයින් ඉන්න පුළුවන්. අකුසල් කියන්නේ දුක් විපාක දෙන මූලයන් කියන එක. දැන් ඔබට මේ කල්යාණ මිත්‍ර සේවනයක් ලැබී ධම්මස්ස පැහැදෙන විට ඔබ මේ ගමනේ යම් තාක් දුර ඇවිදින් ඔබේ සිතෙහි මේ ලෝකයේ නිසා ඔබ දුකට පත් කරන්නා වූ ලෝභ හේතු, දේශ මොහ හේතු, මෝහ හේතු ටිකක් හදාගෙන තියෙනවා. අවුරුදු 6 7 දිනක් ටිකක් අඩුයි, 15 දිනක් ටිකක් ඊට වඩා පොඩ්ඩක් වැඩි, 20 25 නම් ඒක ටිකක් වැඩි. අවුරුදු 60ක් 70ක් 80ක් ගිහිල්ලා නම් මේ ජීවිතේ හදාගන්න බැරි තරමට මේ මම මගේ ආත්ම සංකල්පය තුළ අත්ත්මේනවා ආත්මීයනවා තමාට අයත් දේවල් සහ ආත්මයටයි දේවල් කියලා මොනවද එකතු කරන්නේ? ලෝභ, දේශ, මෝහ, ඊර්ෂ්‍යා, කෝධ, වෛරම් කියලා තමා තමාට තමාටයි දේවල්. දැන් මේ මොන ලෝකයේද? ඇසට රූපයක් හමුවනද, කනට ශබ්දයක් හමුවනද, නාසයට ගන්ධයක් හමුවනද, ඒ හටගන්නා වූ ලෝකේ මම සහ මට අයිති දේවල් වලින් යුක්ත නම් ඒකට කියනවා උත්තර ජන භාවය කියලා. දැන් මේ හට ගැනීම නවත්තන්නත් බෑ. හට ගැනීම හට ගන්න විට අපි හේතු නිසා වර්තමානයේ පළහට ගන්න එක නවත්තන්නත් බෑ. වේදනාවක් විඳින එක නවත්තන්නත් බෑ. නමුත් අල්ලගන්න නැත්නම් ඒ ඉන දේවල් අල්ලගන්න නැත්නම් අර කුඩා දරුවෙකුගේ ජීවිතේ බලන්න. ඔහුටත් මේ කැමැති අකමැති විවිධ අරමුණු ආවා. තරහක් තව බයක් තව සංවිතරුලුත් උනා. පිළිගන්න ඕනේ අය. හිත එකට එක කරන්න ඕනේ අය. ආදි වශයෙන් කිසිදු ආකාරයක අල්ල ගැනීමක් ළමයට තේරෙන්නේ නැහැ. ඒ නිසා නිින්ද යාම සමග ඉවර වෙනවා. නැත්නම් අනිත් පැත්තට හැරිලා බලනකොට ඒක ඉවර වෙනවා. බලන්න කුඩා දරුවෙකුගේ මනසේ අද වුණා වූ ගැටලුවකට හෙට දවසේ තරහ තියනවාද කියලා. ඒක අලුතින් මොහු ලෝකයේ දකින්න. ඒ කුමක් නිසාද? ඒ හටගත්ත දේ අල්ලා නොගැනීම නිසා නැති වූ බව. මෙන්න මේ අල්ලා නොගැනීම නැමති සංවේදී බව නැති කරගත්ත එක තමයි මේ ජීවිතය ඔබ කරගත්ත විශාලම විනාශය. දැන් ඒවා නැති වෙන්නේ නැහැ කුණු කන්දල් වශයෙන් ඉතුරු වෙලා හෙට ඔබට වද දෙනවා. ඒ අනිත්‍යය නිත්‍යකත ගැනීම නිසා ඔබට උරුම වන ආදාය ආවේ. ජාති ජරා ව්‍යාධි ශෝක මරණ අනිත්‍යයේ නිත්‍යකත ගැනීම තමයි පෙන්වන්නේ අත්ත්වේනවා අත්ත්වේනවා ආත්මය සහ ආත්මයට ජීවලින් යුක්තයි අනිත්‍යයේ අනිත්‍ය වශයෙන් පිළිගන්නවා නම් ඒ කියන්නේ මම නොවේ අල්ලගන්නේ නැත්නම් මම නොවේ අල්ලගන්නේ නැත්නම් මගේ නොවේ අල්ලගන්නේ නැත්නම් මගේ ආත්මය නොවේ වචන වලින් කිය කියන්නේ දෙයක් නෙමෙයි ඒ අල්ලගන්නේ නැත්නම් සිදු වෙන දෙයට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ නුවණින් දකින අනිත්‍ය කියලා. ඒ නුවණින් දකින අනිත්‍යයේදී තමයි අර අවශේෂ හේතු ඉතුරු නොවි ඉතුරු නැතුව නිමා වෙන්නේ. ඉතුරු නැතුව නිමා වුණොත් ඉතුරු කොහෙන්ද නැවත හටගන්න. එතකොට මේ අනිත්‍ය යනු අඳාඳා ඉන්න තියෙන එකක් හරි ගස්කොළන් වල නැතිවීමක් ගැන කියන්න තියෙන දෙයක් හරි මරුණාම කියන්න තියෙන දෙයක් හරි නෙමෙයි. ඔබේ සිත කෙලෙස් කසල වලින් සෝදා හැර පිරිසිදු කරන එකම ධර්මතාවය තමයි අනිත්‍ය. ඔබ ඇඳුමක් අඳගත්තයි කියලා හිත. සාස්ත්‍රේ නොදුතුම ගෑවිලා. සබන් නැමති සෝදන කාර්කේ උදව් කරගෙන ඔබ සෝද සුද්ධ කරගන්නවා. සෝද ගන්නවා. පිරිසිදු කරගන්නවා. එතකොට පිරිසිදු කිරීමට ජලය සහ සබන් උදව් වුණා. නිත්‍ය සුඛ ආත්ම සංකල්පය යටතේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහෙන් අපිරිසුදු සිත අනිත්‍ය දුක්ඛ ආත්ම සංකල්පයේ උපතර ගැනීම තුළ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහෙන් ඉවත් වෙන අපිරිසුදු වෙනවා. එනිසා අනිත්‍ය කියලා කියන්නේ ඔබ හිතන තරමට සුළුඳ වචනයක් හෝ කීපයෙන් කියන එකක් නෙමෙයි. මිනිසාට නිවන් ලබා දෙන එකම ධර්මතාවය ඔබ හදවතින් අනිත්‍ය දුක්ඛ ආත්මය පිළිඅරගෙන ඒ පිළිපදින්න වෙනවා. අන්න සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ මේ ඇසට කනට නාසයට දිවට කයට මේ පරණ පුරුද්දක මත්ම සහ මතයිද දේවල් වලින් යුක්ත වෙන විට එසේ නොවන බවට ශූන්‍ය වෙනවා. ශූන්‍යය කියන්නේ මමත්වයෙන් සහ මතයිද දේවල් වලින් පංචස්කන්ධය ශූන්‍යයි. මත සහ මතයිද දේවල් වලින් ඇසෝ රූපේ හෝ චක්කු සම්පස්සය හෝ චක්කු විඥානය හෝ රක දුක් උපේක්ෂා වේදනා ශූන්‍යයි. ඒ ශූන්‍ය වෙන්නේ රහත් ඵලෙදි මෙහෙම නෙවෙයි. සෝහන් වෙනවයි කියන්නේ මේ ඇත්ත දකින්නයි කියන එක. සතරදාන වෙනවයි කියලා කියන්නේ ටිකක් හදනවයි කියන එක. අනාදාම වෙනවයි කියලා කියන්නේ තව ටිකක් හදනවයි. අනේ හදන්න හදන්න තමයි මමත්වෙන් ශූන්‍ය සමතයි දිවල් වලින් ශූන්‍ය බවට පත් වීම. ඒසා භාවනාව යනු මමත්වෙන් යුක්ත බව මමත්වෙන් ශූන්‍ය බවට පත් වීම සඳහා කරන ලබන සෝධනයයි. ඇඳුම් වල සෝදනය වගේ වස්තවල සෝදනය වගේ චිත්ත විසෝදනයයි නැත්නම් විරේකයයි. තමන්ගේ හිතේ මේ දාගත් එකතු කරගත්ත කුණු කන්දල් ටිකට අපි සමු දෙන්න වෙනවා. ඒවා විනික බව විනාශ කරන්න වෙනවා. බාහිර ලෝකෙ නම් යම් තැන වේගතු වල ගිනි තබන්න පුළුවන්. සිතෙත් අන්න ඒ වගේ අනිදුක්ඛ අනාත්මනවට ගිනි දැල්ලා හමුවේදී මේ සියල්ල පිච්චී දැවි යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ අවසන් උත්තරයයි පින්නතුනේ චක්කුකෝ ආනන්ද සුඤ්ඤං අත්තරේනවා අත්තරේනවා අසෝතකෝ ආනන්ද සුඤ්ඤං අත්තරේනවා අත්තරේනවා. ඔබ එහෙම බලලා ඇස කන නාසය දිව කය චක්කු සම්පස්සේ චක්කු විඥානය සුදු දුක් උපේක්ෂා වේදනාදී සියලුම දේවල් මම සහ මට අයබ්බේවල් වලින් ශූන්‍ය බවට පත් කරගත යුතුයි. ඒකයි බුදුසජාණන් වහන්සේ වදාළේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා. පිළිවෙත් කරනවා කියන්නේ යන්නේ එකයි. භාවනා කරනවා කියන්නේ යන්නේ එකයි. මා අපින් සාංසාරික සහ මේ ජීවිතයේ සිදුන වූ ආයිෂාතික වරද බුදුජානන් වහන්සේ අපට එහෙල කළ දී වදාලා වූ අනිදුක්ඛානාත්මනාති ධර්මයේ සරමින් නිවරද කරගැනීමේ මඟ අප යායුතු වෙනවා. ඒ යන්න යන්නට අපට දුක් උපදින්නා වූ නිස්කල් සංකල්ප නිසා හටගත් අවශේෂ හේතු ශූන්‍ය වී යනවා. අවසානයේදී මමත්වයෙන් සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය කෙනාට තමයි කියන්නේ බුදුන් රහතුන් කියලා. මමත්වය සහ මට අයිති දේවල් වලින් යුක්ත කෙනාට තමයි පුතග්ජනයයි කියලා කියන්නේ. මමත්වය සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය කරගෙන යන්න පටන් ගත්ත කෙනාටයි සුවාන්තුත්කලයි කියලා කියන්නේ. ඒ මගේ යන පුද්ගලයාට ඒ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පදින්නේ ශූන්‍යතා දර්ශනයට ලං වෙමින් ඉන්නවා කියන්නේ. එතකොට ශූන්‍ය වෙන්නේ මොනවද? නිර්වාණයම ශූන්‍ය වෙන්නේ නැහැ මතක තියාගන්න. මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ස්කන්ධ පහ. නැත්තම් ඇසට හම් වෙන මේ චක්කු, චක්කු ප්‍රසාදේ, චක්කු සම්පස්සේ, චක්කු විඤ්ඤාණය, චක්කු දුක්ඛේ සම්මේ සියල්ල. මේ සියල්ල තමයි මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වෙන්නේ අනිත් දර්ශනයෙන්. ඒක හදන්න ඕනේ. නිරන්තරයෙන් හදන්න ඕනේ. ඒ හදලා ඒ සත්‍යකපත් වෙනකොට තමයි අර දැවෙන්න, ඇලෙන්න, ගැටෙන්න තියෙන හේතු ඉවර වී යනකොට ඔබට නියුණු මනසක් හම්බ වෙන්නේ. නිවනසනසමයි කියලා. ඒ නිසාම තමයි මා ඔබට යෝජනා කරන ලබන්නේ මේ බාහිර ලෝකයේ කිසිදු ආකාරයක ඉවසීමකින් තොරව ඕනෑම කටයුත්තකදී දෙදෙනෙක් අතර, දෙපිරිසක් අතර, දේශපාලන පක්ෂවල පාතලේ දරු දෙපිරිසක් අතර, වෘද්ධ දෙපිරිසක් අතර හැම තැනම බැලුවම මොනවද තියෙන්නේ? ගැටීම් සහ මුලාව, ඇලීම සහ ගැටීම, හැම විටම උද්ඝෝෂණ ව්‍යාපාර, හැම විටම දේපල හානි, ජීවිත හානි. කොහොමද මිනිස්සුන්ට ඉවසීම කියන එක දශමයක් තියනවාද? මෙන්න මෙතෙන්ට මේ දේවල් දරා ගන්න ඉවසීම නැමැති ධර්මතාවය අවශ්‍ය වෙන්නේ. ඒකයි අපි කියන්නේ මේක මිනිසුන් සනසන, මිනිසුන්ගේ ගිනිනන ධර්මතාවයක් කියලා. ඒක අතිශය ප්‍රායෝගික දෙයක් කියන්නේ අපි ඉන්නේ ඒකයි. ඒ ජීවිත අවශ්‍ය දෙයක් කියන්නේ අපි අන්නේ ඒකයි. ඒ මරණින් පසු ලබා ගන්න ඕන ලෝකයක්. ඒ නිසා ඔබ හැම දිනක් මේ ත්‍රිගුරු බුදු පියාණන් වහන්සේ වදාළ ශුන්‍ය ලෝක සූත්‍රයේ සඳහන් කරන ශුන්‍යං අත්ථමේනවා අත්ථමේනවා කියන தත්ත්වය තේරුම් අරගෙන ඒ අනිදුක්ඛානාත්ම ධර්මයේ සරණින් එසේ කර ගැනීම තුළින් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ඔය නිවන සැනසුම தත්ත්වයට සම්මාක්කයේ සුවේ කරා ළඟා වීමට අවශ්‍ය ප්‍රඥාස පැදීම සඳහා මෙම ධර්මානුශාසනාවද උපයෝගී වේවා, හේතු වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මෙතකින් ධර්මානුශාසනාව සමාප්ත කරන ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.